ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. රටවාසී ලෝකවාසී සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සුපහන් සිත පහන් කරනු අස් රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනී ඔබ වෙත තිළන කරන අසිරිමත් දම්සක වැඩසටහනත් සමගයි ඔබ මේ එක් අසු වී සිටින්නේ. සුපින්වතුනි, ඇසින් බලා කනින් අසන්නට පමණක් නොව මයසින් බලා මනසින් දකින්නටයි ආරාධනා කරමින් අද දවසේදී මේ උතුම් ධර්මදේශනාවට පිවිසෙමු. ඒ වෙනුවෙන් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාළ මහමෙවුනා භාවනා අසපුවේ වැඩවාසය කරන පින්වත් මෑණියන් වහන්සේව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සියල්ලන්ටම ප්‍රථමයෙන් සංසාරික පීතෘවරයන් වහන්සේ වන ඒ උතුම් අපගේ ශාස්ත්‍රූවරයන් වහන්සේ වූ භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජාව පවත්වා ඉන් අනතුරුව පින්වත් මෑණියන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. අප සියලු දෙනා උතුම් වූ පංචශීලයේ පිහිටුවා ධර්ම දේශනාව පවත්වන මෙන් පින්වත් මෑණියන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලය සමාදන් වෙන්න කියන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සඟ රුවනට සැමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි හැම දිනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සදහැවත් වාසනාවන්ත පින්වත්නි, පිනතුනි, මේ ලෝකයේ සැප දුක කියලා දෙකක් තියෙනවා. මේ ලෝකයේ දකින්නට ලැබෙන සැප සහ දුක කියන දෙකේ ભેදයක් නැතුව සියලු ලෝක සත්‍යයක් කැමති වෙන්නේ මොකටද? සැපයට. මේ ලෝකේ හැමෝම දුක පිළිකුල් කරනවා. සැප විඳින කෙනා බලාපොරොත්තු වෙනවා මම මේ විඳින සැප වෙනස් වෙන්නේ නැතිව, මේක දුකකට පෙරලෙන්නේ නැතිව හැමදාම මේ සැපය ලැබේවා කියලා. දුක් විඳින කෙනත් දුක විඳ විඳ පතනවා, අනේ කවදද මේ දුක නිමා වෙන්නේ, කවදද මම මේ දුකෙන් නිදහස් වෙන්නේ, කවදද මම සතුටින් ඉන්නේ, කවදද මං හිනා වෙලා ඉන්නේ. සැපය දුක විඳින හැම දෙනාම නැවත නැවතත් පතන්නේ පින්වත්නි සැපයමයි. නමුත් අපි මේ පතන සැපය පැතිල්ලකින් අපිට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. අපි මේ ලෝකේ යම් දුකක් දකිනවා නම්, අපි මේ ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකේ මේ ජීවත් වෙන අවුරුදු 50 60 ටික කාලේ අපි දුක හැටියට දකින්නේ මොකක්ද? ඔබ මොනවද මොකක්ද දුක හැටියට දකින්නේ? අපි දුක හැටියට දකිනවා ඉපදුණු නිසා වයසට යනකොට ඒක අපිට දුකක් ලැබලා දෙනානේ. ඊළඟට අපි ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට ඒක අපිට දුකක්. ඒ වගේම අපි මරණයටපත් වෙනවා. ඉපදීමත් මරණයත් අතර මේ කාලය තුල අපි ආස කරන දේවල් අපිට අහිමි වෙලා යනවා. එතකොටත් අපි දුක් විඳිනවා. අපි මේ ජීවත් වෙන කාලය තුල අපි ආදරය කරන, අපි ඇලුම් කරන අයගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. එතකොටත් අපි දුක් විඳිනවා. ඒ වගේම මේ ජීවත් වෙන කාලය තුල අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු, අපි අකමැති, අපේ අදහස්වලට නොගැලපෙන අයත් එක්ක සමහර විට අපිට මුළු ජීවිත කාලෙම එකට ගත කරන්න සිද්ධ වෙනවා. ඒ තුලිනුත් අපි මහා දුකක් විඳිනවා. මේ ජීවිතේ අපි දකින, අපි අත්දකින දුක ඔපමණයි. නමුත් මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පෙන්වා වදාළ දුක නම් වූ ආර්ය සත්‍ය ඔය අවුරුදු 50-60ට සීමා වෙනවද? නැහැ. අපි මේ ජීවිතයේ මේ විඳින දුක අපි මේ සසරේ විඳපු දුකෙන් තිතක් වගේ පුංචි ප්‍රමාණයක් නේද? වයසටම ලෙඩවීම මරණයටපත් වීම ශෝක වැළපීම් මේ හැම දුකකටම වඩා මහා දුකක් තියෙනවා. ඒ දුකෙන් අපි තාවකාලිකව මේ මොහොතේ නිදහස් වෙලා ඉන්නේ. මොකක්ද ඒ? සතර අපා දුක. මේ වෙනකොට තාවකාලිකව සදහටම නෙමෙයි. තාවකාලිකව අපි හැමෝම නිරයෙන් නිදහස් වෙලා. තාවකාලිකව අපි හැමෝම තිරිසන් ලෝකිනුත් නිදහස් වෙලා. ඒ දුකිනුත් නිදහස්. ඒ වගේම තාවකාලිකව අපි හැම දෙනාම ප්‍රේත ලෝකයේ ප්‍රේතීන් විඳින දුකිනුත් අපි මේ වෙනකොට නිදහස් වෙලා ඉන්නේ. අසුර ලෝකයේ අසුර සත්‍යයන් විඳින දුකිනුත් අපි මේ වෙනකොට තාවකාලිකව නිදහස් වෙලා තියෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඉපදෙන මැරෙන මේ සසර ගමනින් නිදහස් වීම පිණිස සතර අපා දුකින් නිදහස් වීම පිණිසයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ ධර්මය ශ්‍රවණය කළොත් අපි නියමාකාරී. ඒ ශ්‍රවණය කරපු ධර්මය අපි අපේ ජීවිතයට ගලපාගෙන ඒ ධර්මය අපි නුවණින් විමසුවොත් අපිටත් හැකියාව ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සදාතනික සැපය අපේ ජීවිතයට ලං කරගන්න. එහෙම නැතුව පින්වත්නි, අපි මේ සසර යන තාක්කල් අපි විඳින සැපය මොහොතකින් දුකට පෙරලෙනවා. අපි විඳින දුක තවත් මොහොතකින් සැපයකට පෙරලෙනවා. සැපය දුකයත් දුකත් අතර අපි සැරින් සැරේ මාරු වෙවි යන ගමනක් තමයි මේ සසරේ අපි මේ විඳ විඳ යන්නේ. එනිසා සදහටම මේ දුකෙන් නිදහස් වෙන මගයි අපි අනුගමනය කරන්න ඕනේ. තාවකාලික දුකෙන් නිදහස් වෙන්න බලාපොරොත්තු ඇති කරගෙන නොයෙකුත් ඇදහිලි පස්සේ යන එක නෙමෙයි අපි කළ යුත්තේ. ඒ නිසා අද දවසේ මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ සතර අපා දුකෙන් නිදහස් වුණොත් ඒ නිදහස් වුණු ශ්‍රාවකයා ලබන ජීවිතයට ලබන රැකවරණයත් ඒ ශ්‍රාවකයා තුළ තිබෙන ගුණාංගත් ගැන සඳහන් වෙන ඉතාමත්ම ලස්සන සූත්‍ර දේශනයක්. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තයට. මොකටද? සෝතාපට්ටි සංයුක්තයට. තපති සූත්‍රය. මොකද සූත්‍රේ නම? තපති සූත්‍රය. මොකද්ද? තපති. තපති කියලා කියන්නේ වඩුවන්ට. මොකද්ද? වඩුවන්ට. ඔබ අහලා තියෙනවද ඉසිදත්ත පුරාණ කියලා දෙන්නේ ගැන? අහලා තියෙන ඇතිනේ. බුදුරජාණන් වහන්සේව සරණ ගියපු, ධර්මයේ සරණ ගියපු, ශ්‍රාවක සංඝරත්නය සරණ ගියපු මගඵලලාභී ගිහි ශ්‍රාවකයෝ දෙන්නේ. අයියයි මල්ලි. ඉසිදත්ත පුරාණ. මේ ඉසිදත්ත පුරාණට බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම තමයි අද අපි මේ ශ්‍රවණය කරන්නේ. ඒ දෙන්න වඩු කාර්මිකයන්. ඉසිදත්ත පුරාණ කියලා කියන්නේ කොසල් රජතුමා යටතේ සේවය කරන වඩු කාර්මිකයන් දෙදෙනෙක්. ඒ දවස්වල අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ තමයි වැඩ සිටියේ. ඒ කාලේ වස් මාස තුන් මාසයේ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්ට නියමිත වෙලා තිබුණු මොහොතක්. ඉතින් මේ වස් තුන් මාසේ අවසන් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා අපගේ බුදුරජාණන් වහන්සේට සිවුරක් මහනවා. මේ සිවුර දැන් මහලා අවසන්. දැන් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ කාරණය ඉසිදත්ත පුරාණ කියන මේ වඩු කාර්මිකයන් දෙදෙනාට ආරංචි වුණා. තව සුළු මොහොතකින් සුළු දවසකින් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා. සැවැත් නුවර වස්වසල අවසන්. දැන් බුදුරජාණන් වහන්සේ වෙන කොහාට හරි වඩිනවා. ඉතින් මේ ඉසිදත්ත පුරාණ දෙදෙනා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න, බුදුරජාණන් වහන්සේව දකින්න මුණ ගැහෙන්න කැමැත්තකින් හිටියා. තමන් ළඟ සේවය කරපු සේවකයෙක්ව මාර්ගයේ තැනක නවත්තලා යට කියනවා, පින්වත ඔබ මේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කොත් ඉක්මනට අපිට පණිවිඩය කියන්න. අපි බොහොම කැමැත්තෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේව බැහැදකින්න. මොකද තව කොයි කාලෙකට අපිට බුදුරජාණන් වහන්සේව දැකගන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් පින්වත්නි, අර සේවකයාත් ඉසිදත්ත පුරාණ කියපු විදිහටම මාර්ගයේ පැත්තකට වෙලා බුදුරජාණන් වහන්සේ වඩිනකන් බලාගෙන ඉන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩිනවා දකින්නවා සේවකයා. ඉතින් මේ සේවකයා ඉසිදත්ත පුරාණ ළඟට ඉක්මනට ගිහිලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේලා බලාපොරොත්තුෙන් හිටපු එයාගේ භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොට චාරිකාවේ වඩිනවා. ඉක්මනට ඔබට ගියොත් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පුළුවන්. ඉතින් මේ ඉසිදත්ත පුරාණ කියන මේ වඩු කාර්මිකයන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ගහක් යට ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේ සමග කතා බස් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ ඉසිදත්ත පුරාණ කියන මේ වඩු කාර්මිකයන් කියනවා, ස්වාමීනි, යම් කලෙක අපගේ බුදුරජාණන් වහන්සේ මේ සැවැත් නුවරින් කොසල් ජනපදයට වඩිනවා කියලා අපිට ආරංචි වෙනකොට අපිට හරි දුකක් ඇති වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ අපෙන් ඈතට වඩිනවා. අපේ හිතට මහා දුකක්, දුම්නසක්, කනගාටුවක් ඇති වෙනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස කොසල් ජනපදයෙන් තවත් ඈතට මල්ල ජනපදයට බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා අපිට ආරංචි වෙනකොට අපේ හිත තවත් දුකෙන් වෙලෙනවා. අනේ තව තවත් බුදුරජාණන් වහන්සේ අපිට දුරස් වෙනවා, අපිට ඈත් වෙනවා. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මල්ල ජනපදයෙන් වජ්ජි ජනපදයට වඩිනවා කියලා අපිට ආරංචි වෙනකොට අනේ බුදුරජාණන් වහන්සේ තවත් අපිට දුරයි, තව තවත් භාග්‍යතුන් වහන්සේ අපෙන් දුරට වැඩම කරනවා කියලා අපේ හිතේ මහා දුකක්, ශෝකයක්, කනගාටුවක් ඇති වෙනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස වජ්ජ ජනපදයෙන් ඔබ වහන්සේ කාසි ජනපදයට වඩිනකොට අර දුක තව තව වැඩි වෙනවා. දැන් තවත් බුදුරජාණන් වහන්සේ අපිට දුරස් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අපි තව තව දුරටත් ඈත් වුණා. ඊළඟට කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස කාසි ජනපදයෙන් මගධ ජනපදයට බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා අපිට ආරංචි වෙනකොට අනේ ස්වාමීනි, අපිට තව තවත් දුක හිතෙනවා. බුදුරජාණන් වහන්සේ අපෙන් දැන් ගොඩාක් දුරයි. අපිට බුදුරජාණන් වහන්සේව දකින්න, ධර්මය අහන්නට ලැබෙන්නේ නැහැ කියලා අපේ හිත ශෝකෙන් වෙලෙනවා කියලා. ඊළඟට කියනවා, නමුත් ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මගධ ජනපදයේ ඉඳලා නැවතත් කාසි ජනපදයට වඩිනවා කියලා අහනකොට අපේ හිතේ සතුටක් ඇති වෙනවා. අනේ දැන් ටිකක් බුදුරජාණන් වහන්සේ අපිට ළඟයි, ලං වුණා. ඊළඟට කියනවා, බුදුරජාණන් වහන්සේ කාසි ජනපදයෙන් වජ්ජ ජනපදයට වඩිනකොට අපේ හිතේ ආයිමත් සතුටක් ඇති වෙනවා. දැන් තවත් ටිකක් බුදුරජාණන් වහන්සේ අපිට ලං වුණා. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස වජ්ජ ජනපදයෙන් මල්ල ජනපදයට ඔබ වහන්සේ වඩිනවා කියලා අපිට ආරංචි වෙනකොට අපේ හිත සතුටෙන් නිපිල යනවා. අනේ මෙච්චර කල් බුදුරජාණන් වහන්සේගෙන් අපි දුරස් වෙලා හිටියා, දැන් බුදුරජාණන් වහන්සේ අපිට ලං වෙනවා. තව ටික දවසකින් අපේ නුවරට වඩිනවා කියලා අපේ හිතේ මහා සතුටක්, සැනසීමක් ඇති වෙනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මල්ල ජනපදයෙන් කෝසල ජනපදයට වඩිනකොට වහන්සේ අපේ හිත සතුටෙන් පිනා යනවා. තව ටික දුරයි, තව ටික දුරයි බුදුරජාණන් වහන්සේ අපේ නුවරට වැඩම කරන්න. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස කෝසල ජනපදයෙන් නැවතත් ඔබ වහන්සේ සැවැත් නුවරට වැඩියා කියලා ආරංචි වුණාම අපේ හිතවල සතුටින් පිනා යනවා. අපේ සතුට කොපමණද කියලා කියන්න බෑ. ඒ තරමටම අපි සතුටුයි බුදුරජාණන් වහන්සේ අපේ මේ නුවර, අපේ මේ නගරේ වැඩ ඉන්නවට. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස සැවැත් නුවර ජේතවනාරාමේ ඔබ වහන්සේ වැඩ සිටිනවා කියලා ආරංචි වෙනකොට අපි සතුටින් පිනා යනවා. අනේ අපිට බුදුරජාණන් වහන්සේව දැක ගන්න පුළුවන්. අනේ බුදුරජාණන් වහන්සේගෙන් අපිට ධර්මය අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සෙවණ අපිට ලැබෙනවා කියලා අපේ හිතේ මහත් ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා. පින්වත්නි, එහෙනම් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුගේ ස්වභාවය තමයි ශ්‍රාවකයා සතුටු වෙන්නේ මොනවයින්ද? බුදුරජාණන් වහන්සේව දැකීමේ නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමේ ශ්‍රාවකයා සතුටු වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ දැකීමෙන්, දන්පැන් පිදීමෙන්, පුද සත්කාර කිරීමෙන්, වන්දනාමාන කිරීමෙන් තමයි ශ්‍රාවකයා සතුටු වෙන්නේ. ශ්‍රාවකයාට වෙන සතුටක් නැහැ. මිල මුදල් වලින්, යාන වාහන වලින්, දූ දරුවන්ගෙන් ලබන සතුට වගේ ඒ වගේ සතුටක් නෙමෙයි බුදුරජාණන් වහන්සේව දැකීම තුළින්, ධර්මය ඇසීම තුළින් ශ්‍රාවකයා ලබන්නේ. ඊට වඩා මහා නිරාමිස වූ අප්‍රමාණ වූ සතුටක් විඳිනවා බුදුරජාණන් වහන්සේව දැකීමෙන්. ඒ බුදුරජාණන් වහන්සේ අසලට වෙලා ඉන්නට, ඒ බුදුරජාණන් වහන්සේකින් ධර්මය අහන්නට කොයිතරම් මේ ශ්‍රාවකයන් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉන්න ඇතිදනේ. ඒ නිසා පින්වත්නි, මේ ශ්‍රාවකයෙකුගේ ස්වභාවය, සැබෑවටම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුගේ ස්වභාවය තමයි ශ්‍රාවකයා සතුටු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දැකීමෙන්මයි, ඒ ධර්මය ශ්‍රවණය කිරීමෙන්මයි. එනිසාමයි නේද ඔබට මතක ඇති අපේ පුංචි රාහුල කුමාරයා දායාද ඉල්ලන්න යශෝදරාවන් පිටත් කරලා ඇරපු වෙලාවේ සුළඟිල්ලේ එල්ලිලා මොකද කිව්වේ? සුකාතේ සමන ඡායා, ස්වාමිනි භාගතුන් වහන්ස, ඔබ වහන්සේගේ සෙවණැල්ලත් මට සනීපයි. මොකද කිව්වේ? ඔබ වහන්සේගේ සෙවණැල්ලත් මට සනීපයි. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේව දැක දැක, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සිත සනහා ගනිමින් ඉන්න ශ්‍රාවකයාට වෙන දෙයක් ඕනි නැහැ. කණ්ඩ බොණ්ඩ නැති වුණත්, අඳින්න පළඳින්න නැති වුණත්, මුළු ලෝකෙම තමන් එක තරහ වුණත්, එකම එක උත්තමයන් වහන්සේ නමක් තමන් ළඟ ඉන්නවා කියලා ඒ ශ්‍රාවකයාගේ හිතේ ඇතුලේ මහ සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. ඒක තමයි සැබෑ ශ්‍රාවකත්වය. ඉතින් පින්වත්නි, මේ විදිහට මේ ඉසිදත්ත පුරාණ වඩු කාර්මිකයන් මේ විදිහට කරුණු කියනකොට බුදුරජාණන් වහන්සේ ඒකට කරුණු දැක්වුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා, පින්වත් වඩුතුමනි, එහෙනම් ඔබ මේ විදිහට හිතන්න. ඔය ගිහි ගිහි වාසය කිරීම කියලා කියන්නේ බොහොම කරදර දෙයක්. කරදරයි නේද? නැද්ද? කරදරයි නේ. ගිහි ගේ වාසය කිරීම බොහොම කරදරයි. කෙලෙස් වැඩෙනවා. ඇත්තද බොරුද? කෙලෙස් වැඩෙනවා. නමුත් පැවිද්ද කියලා කියන්නේ ඉතාමත්ම නිදහස් තැනක්. ඒ නිසා වඩු දෙටුවෙනි, ඔබ විසින් අප්‍රමාදීව වාසය කිරීමයි සුදුසු. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්බාධෝ ගරාවාසු නේ. ගිහි ජීවිතය කියලා කියන්නේ බොහොම කරදර බාධා සහිත දෙයක්, රජාපතු, කෙලෙස් වැඩෙන තැන. නමුත් පැවිද්ද කියලා කියන්නේ අබ්බෝකාසේ පබ්බජ්ජා, හබ්‍යාවකාශය වගේ, මේ නිදහස් අවකාශය වගේ පැවිද්ද කියලා කියන්නේ. ඒ නිසා කරදර සහිත, කෙලෙස් සහිත ගිහි ජීවිතයක් ගත කරන ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය මොකද්ද? අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී වෙන්න කියලා නේ. ඒ නිසා මේ ගිහි ජීවිතේ ගිහි බන්ධනවලට බැඳිලා ඉන්න කෙනාට ඒ බන්ධනවලින් නිදහස් වෙනවා කියන එක හිතන තරම් ලේසිද? හිතන තරම් ලේසි නෑ නේ. එක පැත්තකින් ස්වාමියාගේ බැඳීම් වලට, බිරිඳගේ බැඳීම් වලට, දරුවන්ගේ බැඳීම් වලට, රැකියාවල බන්ධන වලට, ඊළඟට ඥාතීන් නිසා ඇති වෙන බැඳීම් වලට නේ, ගෙවල් දොරවල් වලට බැඳිලා, මිල මුදල් වලට බැඳිලා, සතාසි උපාවට බැඳිලා, ගහකොලට බැඳිලා, හැම වෙලේම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුගේ ජීවිතය බැඳීම් වලින් හිර වෙලා නේද ඉන්නේ නේ? නේද? ඉපදුණු දා පටන් මැරෙන මොහොත දක්වාම මොකක් හරි දෙයකට හිර වෙලා ඉන්නේ. නමුත් යම් කෙනෙක්ගේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණොත් යම් ප්‍රමාණයකට ඒ බැඳීම් වලින් නිදහසක් ලැබෙනවා. සැබෑ පැවිදි ජීවිතයක් ගත කරන කෙනාට ගිහි ජීවිතයේ බැඳීම් වලින් නිදහස් වුණු අප්‍රමාණ නිදහසක් තියෙන ජීවිතයක් ඔහුට ලැබෙනවා. දවසක් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනින් බොහෝම දුකටපත් වෙච්චි බ්‍රාහ්මණයෙක් යනවා. මේ බ්‍රාහ්මණයා යන්නේ තමන්ගේ නැති වෙච්ච ගවයෝ ටිකක් හොයාගෙන. ගවයෝ 14 දෙනෙක් නැති වෙලා දැන් මේ වෙනකොට දවස් 8ක් වෙනවා. ඉතින් මේ බ්‍රාහ්මණයා ගවය හොයාගෙන කන්නේ නැතිව බොන්නේ නැතිව පිපාසයෙන් දුක් විඳ විඳ දාඩිය හෙලාගෙන තමන්ගේ හරක් ටික හොයාගෙන යනකොට දැක්කා ගහක් අසල ඉන්නවා මනස්කාන්ත රූපයක් තියෙන බොහෝම නිදහස් ජීවිතයක් ගත කරන ශ්‍රමණයන් වහන්සේ නම. කවුද? අපගේ බුදුරජාණන් වහන්සේ. දැකලා ඉබේම මෙයා මෙතන නැවතෙනවා. හරක් ටික අමතකයි දැන් මෙයාට. නැවතිලා මොහොතක් බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දිහා. බලාගෙන ඉඳලා කියනවා, "අනේ හැබෑට මම මේ මගේ නැති වෙච්ච ගවයෝ 14 දෙනා නැති වෙලා ඒ ගවයෝ ටික හොයාගෙන යනවා දැන් මේ දවස් 7යි. අදට 8 වෙනි දවස. අනේ මේ ශ්‍රමණයාට නම් එහෙම කරදරයක් නැහෙනි. මට වගේ කරදරයක් නැහෙනි." ඊළඟට කියවෙනවා, ඉබේටම කියවෙනවා මේ බ්‍රාහ්මණයාට. එක එක මේ කොලයක් දෙකක් තියෙන පව්කාර තල් හේනක් මට තියෙනවා. තල් හේනක් තියෙනවා, ඒක සරු නෑ. බොහොම නිසරු තල් හේනක් තියෙනවා. අනේ හැබෑට මේ ශ්‍රමණයාට ඒ තල් හේනෙන් කරදරයකුත් නෑනි. මගේ වී අටුවේ වී හිස්සෙලා මීයෝ නටනවා හොඳට හිතට අරගෙන. දැන් මේ බ්‍රාහ්මණයාට කියවෙනවා, මීයෝ එහෙම එහෙ යන්නේ හිතට අරගෙන වගේ. හිස්සෙලානේ වී අටුව. අනේ මේ ශ්‍රමණයාට ඒ කරදරෙත් නෑනි. ඊළඟට කියනවා, මගේ 4 මාසයක් පැරණි පරණ පැදුරේ මකුණු දඟලනවා. මට හරි සුව පහසු නින්දක්වත් නෑ. ඇයි මකුණු කනවා? අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනි. ඊළඟට කියනවා, දරුවෝ එකා දෙන්න ඉතිරි වෙච්ච, පවුල් කැඩිච්ච, කනවැන්දුන් දූවරු 7 දෙනෙක් මට ඉන්නවා. කොහොම ඇතිදනේ? එක දුවෙක් ඉන්නකොට තියෙන කරදරේ කොහොමද කියලා දන්නේ නැතිනේ නේ? දුවලා 7 දෙනෙක්. ඒ ඇරත් දරුවෝ ඉන්න කනවැන්දුන් වෙච්ච. දූවරු 7 දෙනෙක් ඉන්නවනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනේ. අපේ ගෙදර උන්ද මතක් වෙනවා. ලප හැදිච්ච විරූපී ගෙදර උන්ද උදේට මාව අවදි කරවන්නේ පයින් ගහලා. අනේ හැබැයි මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනේ. උදේ නැගිට්ට වෙලේ ඉඳන් නායකාර වෙනවා, "දීපං නය, දීපං නය" කියලා. නිදහසක් තියනවාද නේ? අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරෙත් නෑනේ. ඉතින් මේ ටික අහගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා මේ හැම එකටම උත්තර දෙනවා. "ඔව්, ඒ එක කරදරයක්වත් මට නෑ." බුදුරජාණන් වහන්සේට ඒ බ්‍රාහ්මණයා කෙරෙහි මහා අනුකම්පාවක් ඇති වෙනවා. මහා අනුකම්පාවක් ඇති වෙලා ධර්මීය දේශනා කරනවා. ධර්මයේ ශ්‍රවණය කරපු මේ බ්‍රාහ්මණයා පින්වත්නි, අර හැම ගිහි බන්ධනයකින්ම නිදහස් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටිනවා. උතුම් පැවිදි බව ලබලා නොබෝ කලකින්ම අරහත්ත්වය සාක්ෂාත් කරනවා. ඉතින් බලන්න පින්වත්නි, මේ මොහොතේ මහා දුකකට පත් වෙලා දුකෙන් පීඩිත වෙලා හිටපු ඒ බ්‍රාහ්මණයාට මේ මොහොතේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහුනේ නැත්නම් එයා තවමත් අර බැඳීම් වලට බන්ධන වලට අහු වෙලා තාමත් සසරේ නේ. එතකොට බලන්න, බුදු කෙනෙකුගේ ඇසුර ලැබීම කොයිතරම් සැපයක්ද නේ? කොයිතරම් ජීවිතයට සැනසීමක්ද? ඒ නිසා මේ ගිහි ජීවිතේ බුදුරජාණන් වහන්සේ උපමා කළේ කාටද මතකද? මොනරෙකුට. මොනර ලස්සනයි නේ? මොනර කැතයිද? ලස්සනයි. මොනරගේ පිල්කලඹ ගොඩාක් ලස්සනයි, බරයි නේ? විශාල පිල්කලඹක් තියෙනවා. ඒ පිල්කලඹ කොයිතරම් ලස්සන වුණත් ඒ පිල්කලඹ බර නිසා පුළුවන්ද මොනරට වේගෙන් ඈත අහසේ යන්න පුළුවන්ද? පියමන්න බෑ. නමුත් හංසයා, හංසයාට ඒ හැටි ලස්සනක් නැහැ නේ? මොනරා වගේ පාට පාට ලස්සන පිල්කලඹක් නැහැ. නමුත් හංසයාගේ අර සැහැල්ලු පියාපත් තියෙන නිසා ඕන මොහොතක ඕන තැනක් අතහැරලා තව තැනකට යන්න පුළුවන් වේගෙන් ඈත අහසේ පියඹන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතයේ උපමා කරන්නේ හරියට ඔව් අර ලස්සන බර පිළිකලබක් තියෙන මොනරා වගේ. එනිසා ගිහි ජීවිතයේ පෙනුමට නම් විචිත්‍රයි, ලස්සනයි නේ. ලස්සන ඇඳුම් තියෙනවා, යාන වාහන තියෙනවා නේ. නමුත් ඒ විචිත්‍රත්වය නිසා ධර්ම මාර්ගයට ආපු ශ්‍රාවකයට පවා වේගවත් ගමනක් යන්න පුළුවන්ද? බෑ. හැබැයි පැවිදි ජීවිතය කියලා කියන්නේ පාට පාට ලෝකෙ නිදහස් වෙච්ච තැන නේ. ඒ විචිත්‍රවත් බව නැති තැන. නමුත් ඒ විචිත්‍රවත් බව නැති නිසාම පැවිදි ශ්‍රාවකයාට වේගවත් ගමනක යන්න පුළුවන්. හරි විදිහට ධර්මයේ හැසිරුණොත් නේ. නැත්නම් හංසෙක් වෙලා හිටියත් ඉන්න තැනට ඇල්ල හිටියොත් යන්න පුළුවන්ද තව නිදහසේ? බෑනේ නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි ජීවිතයේ කරදර සහිතයි, බාධා සහිතයි. ඒ නිසා මේ පැවිද්ද කියලා කියන්නේ නිදහස් තැන. ඒ නිසා අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ පින්වත්නි මේ ඉසිදත්ත පුරාණ කියන වඩු කාර්මිකයන් දෙදෙනා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ස්වාමීනි භාගතුන් වහන්ස ඔය ගිහි කරදරයට වඩා කරදරයක අපි දෙන්න පැටලිලා ඉන්නේ. මොකක්ද ඒ කරදරේ ස්වාමීනි භාගතුන් වහන්ස? අපි දෙන්න වැඩ කරන්නේ කොසල් රජතුමා ළඟ. අපි දෙන්න වඩු කාර්මිකයට අමතරව තව රැකියාවක් අපිට ලැබිලා තියෙනවා. ඒක මොකක්ද? ඔව් කොසල් රජතුමා උද්‍යානයට යන්න ඕනි කියලා කිව්වහම අපිට තමයි වෙලා තියෙන්නේ කොසල් රජතුමාගේ ඉන්නවනේ අන්තපුරේ සෑහෙන බිසෝවරු. ආන් ඒ බිසෝවරු ඇත්තු පිටට නැග්ගලා ආපහු උද්‍යානයට ගෙනිහිල්ලා බස්සන්ඩ ආපහු මාලිගාවට එක්කන් ඉන්න පැවිරලා තියෙන්නේ අපි දෙන්නට. අනේ ස්වාමීනි භාගතුන් වහන්ස, ඒක හරීම කරදරයක්. ඒ නැගනිවරු ඒ රාජ්‍යත්වයට, ඒ සුකුමාලත්වයට ගැලපෙන විදිහට ඉතාමත්ම සුන්දරයි. ඒ නැගිනිවරු ළඟට යනකොට එයාලගේ ශරීරයෙන් නිකුත් වෙන සුවඳ හරියට ඒ මොහොතේ වැහුම් අරපු සුවඳ කුප්පියක් වගේ, සෙන්ට් කුප්පියක් මූඩිය ඇරලා තියනා වගේ, එච්චරකට සුවඳයි. ඊළඟට කියනවා, දැන් ඇත අපිට නගනකොට අතින් අල්ලන්න එපැයිනේ. අතින් අල්ලනකොට කියනවා ඒ නැගිනිවරුන්ගේ පහස හරියට හිඹුල් පුළුන් වල හරි කපු පුළුන් වල හරි පහසක් තියෙනවා නම් ආන් ඒ පහස වගේ. අනේ ස්වාමිනී භාගතුන් වහන්ස, අපි ඇතා රකින්නත් ඕනේ, නැගිනිවරු රකින්නත් ඕනේ, අපේ හිත අපි රැක ගන්නත් ඕනේ ස්වාමිනී භාගතුන් වහන්ස. හැබැයි මේ තා කාලයක් අපි දෙන්න ඒ රස්සාව කරා. හැබැයි ඒ නැගිනිවරු කෙරෙහි අපේ හිතවල රාග සිතක් ඇති වුණා කියලා අපිට මතක නැහැ. මේ තාක් කල් ඒ රැකියාව කරා ඒ නැගිනිවරු කෙරෙහි අපේ සිතේ රාග සිතක් ඇති වුණා කියලා අපිට මතකයක් නැහැ. එතකොට ඒ ශක්තිය හිතට ලැබුණේ, ඒ රැකවරණය හිතට ලැබුණේ මොකින්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් නේද? නේද? මේ බුදුරජාණන් වහන්සේ මේ කයේ ආදීනව විස්තර කරලා දෙනවා, කාමයන්ගේ ආදීනව විස්තර කරලා දෙනවා නේ නේද? ඒතර හිත රාග දේශ මෝහ වලින් රැක ගන්න විදිය ගැන විස්තර කරලා දෙනවා. ඒ ධර්මය ශ්‍රවණය කරලා ශ්‍රවණ මාත්‍රයකින් අවසන් නොකර ඒ ධර්මය නුවණින් විමසලා ප්‍රායෝගිකව ජීවිතයට ගලපගත්ත නිසා නේද ඒ දෙන්නට ඒ විදියට හිත රැක ගන්න පුළුවන් වුණේ නේද? දැන් ඒ වගේ අසීරු තත්ත්වයකට පත් වෙනකොට ඒ අය මොනවා හිතන ඇතිද? ඒ නැගිනිවරු අල්ලනකොට, ඒ රාජමහේෂිකාවන් අල්ලනකොට හිතේ රාගයක් ඇති නොවෙන්න ඒ හිතේ වැඩ කරන වෙත්ති මොනවාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය අහපු නැති කෙනාට රාග සිතක් උපදින්නේ ඒ අයට තමයි. ඒ අයට තමයි හිත රැකගන්නේ නැතිව, හිතේ ආරක්ෂාවක් නැතිව අනිත් කටයුතු කෙරෙන්නේ. එතකොට තමයි හිත රාගයෙන් වැගිරෙන්නේ, ද්වේෂයෙන් වැගිරෙන්නේ, මෝහෙන් වැගින්නේ නේද? ඉතින් ඒ නිසා මේ ඉසිදත්ත පුරාණ වඩු කාර්මිකයන් දෙදෙන කියන ස්වාමිනී භාග්‍යතුන් අද ගිහි ජීවිතයේ කරදරේ තමයි ඔය කරදරයට වඩා අපි විඳින කරදරේ මෙන්න මේක. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් වඩු කාර්මිකයනි, ගිහි ජීවිතයේ වාසය කරන එක නම් කරදරයක්මයි, කෙලෙස් වැඩෙන තැනක්මයි. හැබැයි මේ පැවිද්ද කියලා කියන්නේ නිදහස් තැනක්. ඒ නිසා ඔබ අප්‍රමාදීව වාසය කිරීමමයි සුදුසු. අප්‍රමාදීව වාසය කිරීමමයි සුදුසු. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයෙකු තුළ තියෙන අංග හතරක් විස්තර කරනවා. මේ ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් නිදහස් වෙලා නියත වශයෙන් නිවනේ පිහිටලා සෝතාපන්න භාවයට පත්වුණු ශ්‍රාවකයෝ. කොයි වගේ ශ්‍රාවකයෝද? සෝතාපන්න ශ්‍රාවකයෝ. සෝතාපන්න ශ්‍රාවකයෙකු තුළ තියෙන විශේෂත්වය මොකක්ද? ඔබ දන්න කාරණා මොනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බෑ. ඊළඟට ධර්මය කෙරෙහි සිතේ තියෙන ප්‍රසාදය, ගෞරවය මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බෑ. ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි හිතේ තියෙන ප්‍රසාදය මේ ලෝකෙ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ වගේම ඒ ආර්ය ශ්‍රාවකයා සමාදන් වෙලා ඉන්න සීලය කැඩිච්ච නැති, පළුදු නැති, කබර නැති, පැල්ලන්න නැති පිරිසිදු සීලය. ඒ සීලය හඳුන්වනවා ආර්යකාන්ත සීලය හැටියට. ඔන්න සෝතාපන්න ශ්‍රාවකයෙකු තුළ තිබෙන ලක්ෂණ හතර. ඔවට කියනවා සෝතාපත්ති අංග. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් සෝතාපත්ති අංග හතරක් දේශනා කරනවා. ඔය සෝතාපත්ති අංග හතර ඇති වෙන්න ඒ කාරණා හතර අවශ්‍යයි. ඒ තමයි කල්‍යාණ මිත්‍ර ඇසුර, ඊළඟට සද්ධර්ම ශ්‍රවණය, ඊළඟට යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදා. ඔය හතරත් හඳුනනවා සෝතාපත්ති අංග හැටියට. සෝතාපත්ති අංග හැටියට මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට විශේෂ වෙනත් විශේෂ කාරණයක් සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර අපායෙන් මිදුණු ශ්‍රාවකයා නියත වශයෙන් නිවනේ පිහිටි ශ්‍රාවකයා එකක් තමයි අපි දන්න එක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි ධර්මරත්නය කෙරෙහිත් අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. තුන්වෙනි කාරණය තමයි ආර්ය මහා සංඝරත්නය කෙරෙහිත් අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. හතරවෙනි කාරණය තමයි සෝතාපන්න ශ්‍රාවකයා. එතනදි තමයි වෙනස් වෙන්නේ. සෝතාපන්න ශ්‍රාවකයා පහව ගිය මසුරු මල ඇති සිටි. මසුරු මල පහ වෙලා ගිහි. මසුරුකමක් හිතේ නෑ කා තුළද? සෝතාපන්න ශ්‍රාවකයා තුළ. ගිහි ගෙදර වාසය කරන්න යා මසුරු මල නැතිව. ඒ කියන්නේ යා දන් දෙන්න හැම වෙලේම යමක් වෙන් කරගෙන ඉන්නේ. මොකද්ද? දන් දෙන්න යමක් හැම වෙලේම වෙන් කරගෙන ඉන්නවා. ඒ වගේම දන් දෙන්න හැම වෙලේම තමන්ගේ දෑත් සෝදාගෙන ඉන්නේ. ඒ කියන්නේ හැම වෙලේම අත හොදන් ඉන්නවා කියන එක නෙමෙයි. මොකද්ද ඒ කියන්නේ? හැම වෙලේම සූදානමින් ඉන්න. ඕන මොහොතක එයාගේ දෑත් සූදානම් ඕන කෙනෙකුට යමක් දෙන්න. ඊළඟට දන් දීමේ ඇලිලා ඉන්නේ. දන් දීමේ ඇලිලා ඉන්නේ. අන් අයගේ ඉල්ලීමට සුදුසුයි. අන් අයගේ ඉල්ලීමට සුදුසුයි. දන් බෙදීමෙහි ඇරිලා ඉන්නේ. ඒකත් සෝතාපත්ති අංගයක්. පහවගේ මසුරු මල ඇතිව දන් දෙන්න යමක් වෙන් කරගෙන, දන් දෙන්න දෑත් සෝදාගෙන, දන් දීමෙහි ඇලිලා ඉන්න. ඊළඟට දානය යමක් ලබා ගන්නද, ඒ කියන්නේ යමක් ලබා ගන්නද ඉල්ලා ගන්න එන අයට යන්න සුදුසු කෙනෙක් එයා. දන් බෙදීමෙහි ඇලිලා ඉන්නේ. ඒකත් සෝතාපත්ති අංගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සිව් කාරණාවලින් යුක්ත ආර්ය ශ්‍රාවකයා සදහටම සතර අපායෙන් නිදහස්. මේ සෝතාපන්න වූ ශ්‍රාවකයා නිවනට බැසගෙන, සෝත ආපන්න නිවනට බැසගෙන ඉන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගෙන ඉන්නේ. බාහිර උපකාරයක් ලැබුණත් නැතත් උපරිම එයා ඉපදෙන්නේ ආත්ම භාව හතයි. ඒ ජීවිත හතේ එයා කවදාවත් සතර අපායේ ඉපදෙන්නේ නැහැ. කොයි තරම්නම් රැකවරණයක්ද නේ? බුදුරජාණන් වහන්සේ උපමා කරනවා හිමාල පර්වතය දැකලා තියෙනවද? ඈ අහලා තියෙනවනේ, අහලා තියෙනානේ මේ ලෝකේ තියෙන උසම කන්දනේ නේද? හිමාල පර්වතය නම් අපි මේ විඳින සසර දුක සෝතාපන්න ශ්‍රාවකයා සෝතාපන්න භාවයට පත් වුණාම හිමාල පර්වතය තරම් දුකක් එයා දුකකින් එයා නිදහස් වෙනවා. එයාට තව ගෙවන්න තියෙන විඳින්න තියෙන දුක හරියට පුංචි ගල් කැට හතක් වගේ. පුංචි ගල් කැට හත මහා හිමාල පර්වතයට අපිට සසඳන්න පුළුවන්ද? සසඳන්න බෑ. එහෙනම් යම් කෙනෙක් සෝතාපන්න වුණ පමණින් එයා මහා දුකක් ගෙවලා අවසන්. මහා දුකක් ගෙවලා අවසන්. එයාට තව ඉතිරි වෙලා තියෙන්නේ බොහොම සල්ප දුකක්. ඒක අර ගෙවපු දුකත් එක්ක සසඳන්නවත් බෑ. එහෙනම් ඒ රැකවරණය අපිට වෙන කිසි දෙයකින් ලැබෙවිද? කිසි දෙයකින් ලැබෙන්නේ නැහනේ. දැන් හිතන්නකෝ බිම්බිසාර රජතුමා ගැන. බිම්බිසාර රජතුමා කියලා කියන්නේ සෝතාපන්න ශ්‍රාවකේ. බිම්බිසාර රජතුමා සෝතාපන්න භාවයට පත් වෙලා ඉන්නකොට තමන්ගෙම දරුවා නේ අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා නිසා කොයිතරම්නම් කායික දුකක් බිම්බිසාර රජතුමා වින්දද නේ? දරුවෙක් දෙමව්පියන්ට කරන්න ඇති දේවල් කළානේ නේ? නමුත් බිම්බිසාර රජතුමාගේ ජීවිතයට ඒක ප්‍රශ්නයක් වුණාද? ඇයි? සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙලා හිටියේ. එතකොට හිමාල පර්වතය තරම් මහ දුකක් ගෙවලා අවසන්. එතකොට ඒ විඳපු දුක ගණන් ගන්නවත් බැහැ. පුංචි ගල් කැටයක් වගේ නේද? ඉතින් ඒ නිසා පින්වත්නි, අපිත් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සෝතාපට්ටි අංග අපේ ජීවිත තුළ ඇති කරගත්තොත් අපේ ජීවිතයට ලැබෙන රැකවරණය අපිට වචනයෙන් කියලා නිම කරන්න බෑ. නමුත් මේක හරි දුෂ්කර දෙයක්. එදා බුදුරජාණන් වහන්සේව සියසින් දැක දැකත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහා අහත් බුදුරජාණන් වහන්සේ ළඟම පැවිදි වෙලා ඉඳලත් බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලබන්න බැරි වුණු අය ඕනෑ තරම් හිටියා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2559 කුත් ඉක්මවලා ගියපු මේ කාලේ ඒ බුදු සිරුරවත් දැකගන්න බැරිව ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ ධර්මය අපිට ඒ බුදුමුවින් අහන්නට බැරිව හිත පහදවා ගන්නවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් ධර්මය අහලා ඒ ළඟ පැවිදි වෙලා මතකද සුණක්කත් මතක ඇතිනේ නේ? ඒතර බලන්නකෝ ඒ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගියා. යන යන තැන ගියා. හැබැයි පුළුවන් වුණාද ජීවිතේට රැකවරණයක් ලබා ගන්න? බැරි වුණා. දැන් මෙච්චර බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් මේ තරම් දුරස් වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සෝභමානව බැබිලුණු යුගයෙන් මේ තරම් අපි ඈත් වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නවා කියන එක අතිශයින්ම දුෂ්කර දෙයක්. දක්ෂ කෙනෙක්, ඉතාමත්ම දක්ෂ කෙනෙක් කරගන්නවා විනා නැත්නම් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම වෙලෙම මේ හිතේ හිත සූදානම් වෙන්නේ අපහදින්ද? පහදින් නෙමෙයි. විශ්වාස කරන්න නෙමෙයි, සැක කරන්න. කොහොමද එහෙම උනේ? කොහොමද ඒක වෙන්නේ? කවුද දැක්කේ? නේ? එහෙම අහන්න තමයි හැම වෙලෙම හිත සූදානම්. එහෙම නැතුව මේ තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න සුදුසු, හිත පහදවා ගන්න සූදානම් අය අල්පයි. නේ? නේද? ඒ නිසානි බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් කරන් පෙන්වුවේ මේ තරම් ස්වල්ප ප්‍රමාණයයි සතර අපායෙන් නිදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, තෙරුවන කෙරෙහි පහදින්නේ මේ තරම් සුළු ප්‍රමාණයක්. ඒ නිසා පින්වත්නි, ලොකු දෙයක් කරනවා විනා තිසරණය තුළ හැබෑ අයිරින් නියම අයිරින් අපිට පිහිටා සිටීම පවා විශාල සටනක් මේ යුගයේ නේද නේද ඒතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සෝතාපට්ටි අංග අපේ ජීවිතය තුළ ඇති කරගන්න ඕනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගන්න අපි මහන්සි ගන්න ඕනි කිසි විටකත් බුද්ධ වචනය අපි අවිශ්වාස නොකළ යුතුයි අපි නිතරම මේ ධර්මය විශ්වාස කරන්න ඕනි නේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි අපේ සිත්වල නොසෙල්වෙන පැහැදීමක් විශ්වාසයක් ගෞරවයක් අපි ඇති කරගන්න ඕනි ඒ වගේම තමයි අපි හැම වෙලෙම දන් දීමේහි ඇලිලා ඉන්න ඕනි හැම වෙලෙම අතහරින්න බලාගෙන ඉන්න ඕනි අද මේ පින්වතුන් දාන අතුරින් අග්‍රම දානය සිදු කළා මොකක්ද ධර්ම දානෙනේ සබ්බ දානං ධම්ම දානං ජිනාති හැම ධර්ම හැම දාණයෙන්ම අග්‍රම දානය වෙන්නේ මොකද්ද ධර්ම දානෙ ඒ වගේම තමයි අපි හැම වෙලෙම අපි සතුව තියෙන දේ අපේ සැපය වෙනුවෙන් තියෙන දේ අන් අයගේ සැපය වෙනුවෙන් අත්හරින්ද සූදානම් වෙලා ඉන්න ඕනි ඒ අතහැරීම කියන දේ කරන්න පුළුවන් වෙන්නේ පිරිහුණු සිතකට නෙමෙයි මොකටද? ඔව් දියුණු වුණු සිතකට. පටු සිතකට නෙමෙයි. පළල් සිතකට පුළුවන්. ඕනේ මොහොතක අතහරින්න සූදානමින් ඉන්න ඕනි. අතහරින්න සූදානමින් ඉන්න ඕනි. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ එක බ්‍රාහ්මණෙක් ජීවිතයක් ගත කරන කෙනෙක් හිටියා. එයාගේ නම පංචග්ගදායක. මොකද්ද? පංචග්ගදායක. මේ පංචග්ගදායක කියන නම මේ පුද්ගලයාට ලැබුණේ පංචග්ගදායක බ්‍රාහ්මණයා අංග පහකින් හැම වෙලේම අග්‍රදන් දෙනවා. ඒ කියන්නේ මුල්ම කොටස දෙනවා. කුඹුරක් වපුරලා අස්සැන්න කපනකොට වෙන් කරනවා මේක දානෙට. ඊට පස්සේ කපපු අස්සැන්න එකතු කරනකොට ආයි වෙන් කරනවා මේක දානෙට කියලා. ඊළඟට ඒ එකතු කරපු අස්සැන්න අටුවලට දානකොට ආයි වෙන් කරනවා මේක දානෙට කියලා. ඊට පස්සේ අටුවෙන් වී අරගෙන බත් හැලියට දාන්න යනකොට උයන්න යනකොට ආය වෙන් කරනවා මේක දානෙට කියලා. ඊළඟට උයපු ආහාරය තමන් පරිභෝග කරන්න කලින් ආය ප්‍රදාන කොටස වෙන් කරනවා මේක දානෙට කියලා. මේක දානෙට කියලා. ඉතින් ඒ නිසා මේ කාරණාව පහෙන් එයා මුලින්ම දන් දෙන නිසා එයාට නම වැටුණා පංචග්ගදායක බ්‍රාහ්මණයා කියලා. ඉතින් ওই පංචග්ගදායක බ්‍රාහ්මණයා දවසක් තමන්ගේ ආහාර වේල අනුභව කරමින් ඉන්නකොට තමන් අසලම තමන්ගේ බිරිඳක් තියෙනවා දැන් කෑම බෙද බෙදා. බුදුරජාණන් වහන්සේ වඩිනවා පාරේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ දෙන්නටම ධර්මය අවබෝධ කරගන්න පිනක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට මේ ගෙදර ළඟින් නැවතුණා. දැන් බ්‍රාහ්මණයා කෑම කන්නේ ගෙදර දොරට පිටුපාලා. ඒ කියන්නේ කවුරුවත් ආවට බ්‍රාහ්මණයට පේන්නේ නැහැ. හැබැයි බිරිඳ ඉන්නේ දොරට මූණලා. ඒ කියන්නේ කවුරු හරි ආවොත් බ්‍රාහ්මණයට පේන්නේ නැහැ. හැබැයි බිරිඳට පේනවා. දැන් මොන බිරිඳ දැන් කෑම බෙද බෙදා ඉන්නකොට දැක්ක බුදුරජාණන් වහන්සේ වටනවා. දැක්ක ගමන් බිරිඳගේ හිතේ එක පාටම ඇති වුණා. දැන් ඉවරයි. ඇයි? බ්‍රාහ්මණයා දැන් මොන මේ දැක්කොත් එහෙම මේ කෑම ටික දෙනවා. දුන්නොත් ඉතින් ආයෙමට උයන් දෙපැයි. උයන්ද කම්මැලි. ඉතින් උයන්ද වෙනවනේ. ඒ නිසා දැක්කොත් නම් ඉවරයි කියලා ඉක්මනට හරස්සෙන්ද බ්‍රාහ්මණේ පේන්නේ නැති වෙන්න බ්‍රාහ්මණයට පේන්නේ නැති වෙන්න හරස්සෙන්ද හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දෙන්නට ධර්මය අවබෝධ කරගන්න පිනක් තියෙනවා. ඒ නිසා මම පිහිට වෙන්න ඕනේ මේ දානෙ ඉල්ලගෙනද ආවේ බුදුරජාණන් වහන්සේ. නෑ. ඉතින් පිනතුනේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුදු සිරුරෙන් රශ්මි ධාරාවක් විහිදෙව්වා. විහිදනකොට දැන් අර බිත්තියට මූණලා දොරට පිටුපාලා නිහිටි අර බිත්තියට වැදුනා බුද්ධ රශ්මි මාලාව වැදිච්ච ගමන් බ්‍රාහ්මණයාගේ දැස් නිලංකාර වෙලා ගියා කවුද ආවේ කියලා පිටිපස්ස බලනකොට මෙන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉක්මනට නැගිට්ටා බිරිඳටත් බැන්නේ ඇයි කිව්වේ නැත්තේ මට ඇවිල්ලා ඉන්නවා කියලා නිවසට වැඩම කරලා වාඩි කරලා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්ස මං දැන් කෑම කාලා බොහොම පොඩ්ඩයි ඉතිරි වෙලා තියෙන්නේ. මේ ඉඳුල් වෙච්ච කෑම ටිකක් තියෙන්නේ. අනේ ස්වාමිනී ඒ වුණාට මං කෙරෙහි අනුකම්පාවෙන් මේ දාණය බාර ගන්නසේක්වා, මේ දාණය පිළි අර ගන්නසේක්වා කියලා අර දානේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ නාම රූප ගැන. ඒ සසරේ පින් තියන දෙන්නේ ධර්මය අවබෝධ කරා. තෙරුවන් සරණ ගියා. සෝදාපන්න ශ්‍රාවකත්වයට පත් වුණා. ඒ නිසා පින්වත්නි ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෙකුගේ විශේෂයෙන්ම සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ ස්වභාවය තමයි එයා හැමදේම අතහැරලා ඉන්නේ. එයා ඕනෙම මොහොතක දන් දෙන්න හිත සූදානමින් ඉන්නේ, හිත සකස් කරගෙන ඉන්නේ. එහෙනම් පින්වත්නි මසුරු මල බැහැර කරපු හිතෙන් ඉන්නවා කියලා කියන්නේත් මොකක්ද? සෝතාපත්තියංගය. එහෙනම් ඔබ අප හැම දෙනාම සිව් අපායෙන් නිදහස් වෙන්න මහන්සි ගන්නවා නම් ඇති කරගත යුතු ගුණාංග මොනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආවෙච්ඡා ප්‍රසාදය, ධර්මයේ කෙරෙහි ආවෙච්ඡා ප්‍රසාදය, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ආවෙච්ඡා ප්‍රසාදය, ඊළඟ ඒ වගේම පහව ගිය මසුරු මල ඇතිව අපි ඉන්න ඕනි. හිත පහව ගිය මසුරු මල යුක්ත වෙන්න ඕනි. ඉතින් ඔන්න ඔය සෝතාපත්තියංග ඇති කරගත්තොත් අපි මේ ජීවිතයේ යම් දුකක් දැන් අත්දකින්නවා නම්, ඒ දුකට වඩා යම් දුකක් අපි සසරේ විඳනවා නම්, ඉදිරියට විඳින්න තියෙනවා නම්, ඒ සියලුම දුකෙන් නිදහස් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ අවිරින්වත් අපිට ශ්‍රවණය කරන්නට ලැබෙන මේ වගේ දුර්ලභ මොහොතක, දුර්ලභ කාල සීමාවක අපි මේ මනුෂ්‍ය ජීවිතයෙන් මේ පේන ඇස් දෙකින් ඵල ප්‍රයෝජන ගන්න ඕනි, මේ ඇහෙන කන් දෙකින් ඵල ප්‍රයෝජන ගන්න ඕනි, කල්යාණ මිත්‍ර ඇසුරෙන් ප්‍රයෝජනය ගන්න ඕනි. මොකද කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ සිටියත් ධර්මය අපිට කියලා දුන්නත් අපි නුවණින් විමසන්නේ නැත්තම්, ඔව් අපි නුවණින් විමසන්නේ නැත්නම් අපි ඒ ධර්මයේ හැසිරෙයිද? නැහැ. අපි ඒ ධර්මයේ අහලා මාන්නයක් ඇති කරගනි, මම මෙච්චර සූත්‍ර කියෙව්වා, මම මෙච්චර සූත්‍ර අහලා තියෙනවා කියලානේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ඒ යෝනිසෝ මනසිකාරය තුළින් ධම්මානුධම්ම ප්‍රතිපදාවට පැමිණියොත් ඔබ අප හැම දිනාටමත් අවස්ථාව ලැබෙනවා මේ සසර දුක් නිමා කරවන්න. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ අසිරිමත් දම්සක ධර්ම දේශනය සඳහා දායකත්වය දරන්නේ කටුබැද්ද මොරටුවේ පදිංචි පින්වත් කවීෂා මානවඩු දියණිය විසින්. ඉතින් මේ පින්වත්තුන් මේ ධර්ම දාණය තුළින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන් නමින් මිය පරලොව ගිය බර්ටි ප්‍රනාන්දු සහ සැම්සන් ප්‍රනාන්දු කියන සීයලාටත්, ඒ වගේම දයාවති ප්‍රනාන්දු, නන්දාවති සිල්වා කියන ආච්චිලාටත්, උපාලි සහ නන්දානි කියන මේ පින්වතුන්ගේ පවුල්වල මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ උතුම් ධර්ම දාණය පුණ්‍ය කටයුත්තට මේ පින්වතුන්ට අපෝපකාර කළ මේ සහභාගී වූ හැම දෙනා නම් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුගතිගාමී වේවා. නුදුරු ජීවිතයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පිනත් උපකාර වේවා. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින රැස් කරගන්න කවීෂා මානවරු දියණියටත්, ලීලාමණී ප්‍රනාන්දු මෑණියන්ටත්, ශාන්ත මානවරු පියාණන් සහ උදානි මානවරු නැගණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටමත්, සහභාගී වූ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිදු කරන සියලුම ධාර්මික කටයුතු සියලු ආකාරයෙන් සාර්ථක වේවා. දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හැම දෙනාටමත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පිනත් උපකාර වේවා. මේ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ගෞතම සසුන සුරකින සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ උපකාරය අප හැම දෙනාටම ලැබේවා. දෙවියෝද වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාටම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට දේශනා කළ අපගේ අති උත්තම කල්යාණ මිත්‍රත්වය පරම පූජනීය ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දහමින් අපිට අවවාද අනුශාසනා කරන මහමෙවුනාස පුවාසි සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, පින්වත් මෑණියන් වහන්සේලාටත්, ලෝවාසි සිල්ගනුදම් වඩන සියලුම උතුමන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සිල්වතුන් වහන්සේලාටත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. එවගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ අසීමත් දම්සක ධර්ම දේශනය සඳහා දායකත්වය දරන කවීෂා මානවඩු දියණිය ඇතුළු පවුල සියලු ඥාතීන්ටත්, එවගේම ධර්ම දේශනය සඳහා සහභාගී වූ මේ පින්වතුන්ටත්, ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටමත්, ලෝවාසී සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දානයට සම්බන්ධ සියලුම පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපි හැම දෙනාටමත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් පින් පින්වත් මැනියන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ උතුම් වූ බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. එලෙසින්ම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්යන සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණය නම් වූ ඒ ක්ෂේම භූමියට පය තබන්නට උන්වහන්සේට හේතු වේවා, වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් වූ අවස්ථාව ලැබෙන්නේ පින්වත් මෑණියන් වහන්සේට පරිෂ්කාර පූජාව පවත්වා මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණ කිරීමටයි. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. මහා තෙද බලති දෙවි බඹුන් පවා අගේ කොට වදාළ ඉවසීම ප්‍රගුණ කරන්නට ඔබටත් මටත් ශක්තිය ඇති වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එලෙසින්ම මේ අදූරදර්ශී සමාජය තුළ ඔබගේත් මගේත් කෝපගින්නට පිදුරු දමන්නට අනේක මිනිසුන් සිටියදී නොසලී මෙත් වඩන්නට ඔබටත් මටත් ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ඇතිවේවායයි අපි ප්‍රාර්ථනා කරමු. එසේනම් මේ සූදානම අද දවසේ අසිරිමත් දම්සක වැඩසටහනින් සමුගන්නටයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.